සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, දහම්පද හතරක් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළා වූ අනුශාසනාවකුයි අද අප තේමා කරගත්තේ. දීඝ නිකායෙහි සංගීති සූත්‍රයේ දැක්වෙනවා චත්තාරේ ධම්මපදානි ධර්මපද හතරක් පිළිබඳව. අනබේජ්ජහ ධම්මපදං, අභ්‍යාපාදෝ ධම්මපදං, සම්මා සතියේ ධම්මපදං, සම්මා සමාධියේ ධම්මපදං. මෙහිදී ධම්මපද නැත්නම් ධර්මපද වශයෙන් සඳහන් කරන්නේ අපට ජීවිතේ පුරුදු පුහුණු කරන්න පුළුවන් දහම් කොටස් හතරක් පිළිබඳව. මෙහිදී මේ හතර විදිහට දක්වන්නේ අනබිජ්ජහ, අභ්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි කියන කාරණා හතර. අනබිජ්ජහ කියලා කියන්නේ දැඩි ලෝභය නැති බව, පරිත්‍යාගශීලීත්වය පුහුණු කිරීම. දෙවෙනි කාරණය අභ්‍යාපාද, ව්‍යාපාද නොකිරීම නැත්නම් මෛත්‍රී වැඩි වීම. ඊළඟට සම්මා සති, යහපත් වූ සතිය සිහිය. ඊළඟට සම්මා සමාධි, යහපත් වූ සමාධිය. මෙන්න මේ පුහුණු කළ යුත්තේ ධර්මපද හතර බුදුදහමෙහි මූලික ඉගැන්වීම හතරක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය සිතෙහි සතුට සැනසීම දිනු කරගන්නටත්, අපේ සිතට එන දුක් දොම්නස් දුරු කර ගැනීම සඳහාත් ඒකායන ප්‍රතිපදාවෙන් දේශනා කරපු අනුශාසනාවක්. අනේ අනුශාසනාව සම්පූර්ණයම රඳා පවතින්නේ සම්මාදිට්ඨිය මත, යහපත් දැක්ම මත. අනේ යහපත් දැක්ම අපේ ජීවිතයට ලැබුණු පමණට, ක්‍රියාත්මක වුණු පමණට කායික, වාචික, මානසික සීල චර්යාවන් ඊට අනුගතව සතුට සැනසුම දිශාවට ගමන් කරනවා. සම්මාදිට්ඨිය ලැබුණු පමණට සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මේ අංගෝස්සය අප ඉදිරියට ගමන් කරනවා. මේ සංගීත සූත්‍රයේ දැක්වෙන ධර්මපද හතර තුලනුත් ඉස්සර කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීපයක්. පළවෙනි එක තමයි අනබිජ්ජහ, දැඩි ලෝභය දුරු කිරීම නම් වූ ධර්මපදය. ඒ වගේම අභ්‍යාපාද, ව්‍යාපාද නොකිරීම, මෛත්‍රී වැඩි වීම. මේ කරුණු දෙකමයිති වන්නේ සම්මා සංකප්ප කියන කාරණයට. සම්මාදීතියට පැමිණෙච්ච කෙනා ඊළඟට පිවිසෙන කරුණ තමයි සම්මා සංකප්ප, යහපත් සංකල්පනාව කියන එක. එය කොටස් තුනකට බෙදෙනවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. මෙන්න මේ සම්මා සංකප්ප කියන කාරණේ නියෝජනය වෙන අංග දෙකක් මේ තුල ඇතුළත් වෙනවා. එකක් අනබිජ්ජහ, දැඩි ලෝභයෙන් දුරු වීම, පරිත්‍යාගශීලීත්වය, දන් දීම. ඊළඟට අභ්‍යාපාද, අව්‍යාපාද සංකප්ප කියන එක. ඉන් අදහස් වන්නේ මෛත්‍රී වැඩි වීම. ඊළඟට සම්මා සති, ආරසිංහ මාර්ගයේ ප්‍රධාන අංගයක් සම්මා සතිය කියලා කියන්නේ. අන්නේ සතිය කාලයක් භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට සම්මා සමාධිය සිතේ එකඟ බව ඇති වෙනවා. මේ විදියට සංගීත සූත්‍රයෙන් දැක්වෙන ධර්මපද හතර, පුහුණු කළ යුතු දහම් කොටස් හතරෙන් කාරණා හතරක් දක්වනවා. එකක් පරිත්‍යාගශීලීත්වය, ඊළඟට මෛත්‍රී වැඩි වීම, සතිමත් බව සහ සමාධිය. අප සලකලා බලමු මේ කොටස් අපට කොයිතරම් ජීවිතයට වැදගත්ද කියලා. දැඩි ලෝභය අපේ හිතේ තියෙනකොට ඒක හිතට ලොකු පීඩනයක්. හිතේ සතුට, සැනසීම, සංහිඳියාව නැති වෙනවා. නිතරම අපි යමක් ලං කරගන්නට උත්සාහ කරනවා. ඒ දේ නොලැබෙනකොට ඇතැම් විට අපේ හිතේ ද්වේෂය, ගැටීම ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා දානය ධර්ම මාර්ගයේ මූලික කරුණක් විදියට දක්වනවා. පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා උතුම් වූ ප්‍රීතියක් භුක්ති විඳිනවාය කියලා. ඒ වගේම සඳහන් කරනවා දදං මිත්තහනි ගන්තති කියලා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. යමක් පරිත්‍යාග කරන අවස්ථාව අපේ හිත බොහොම ලස්සන පිවිතුරු අවස්ථාවක්. පාරමිතා පුරන බෝසත් උතුමන් මුලින්ම පුහුණු කරන පාරමිතාව දානය. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානය මූලික පින්කමක්. සතර සංග්‍රහ වස්තු අතර දානය ඉතාම වැදගත්. මේ විදිහට පුහුණු කරන දානය අපි දෙන අවස්ථාවේදී සතුටෙන්, මෛත්‍රියෙන් දෙන අතරේදී දීලා ඉවර වෙලා දත්වා අත්තමනෝ හෝති කියලා සඳහන් කරනවා. තමන් දීපු දානයන් නිතර සිහිපත් කිරීම ඒක දානමේ චිත්තය සිතවිල්ල තවත් දියුණු කිරීමේ කුසලයක් විදියට චාගානුසති බහාන විදියට ධර්මය තුල දක්වනවා. මේ තවත් ඉදිරියට ගිහිල්ලා හුදෙක් බඩමුට්ටු දන් දීම පමණක් නෙවෙයි තමන්ගේ ඇස් කන්න සාදී ඉන්ද්‍රිය වලට තමන්ට ගන්න කැමති රූප ශබ්ද ආදී පිළිබඳව තියෙන ආසාව දුරු කිරීම වශයෙන් නෙක්ඛම්මය දෙසට යොමු වීමක් බුදුදහම තුල දැක්වෙනවා. අප නිතරම ඇස් කන්න සාදී ඉන්ද්‍රිය වලට රූප ආදී ප්‍රිය අරමුණු ගන්නට කැමැත්තක් දක්වනවා. අන්න ඒක ටිකෙන් ටික අඩු වෙන විදියට අප සම්මාදිටිය දිනු කරගන්නව නම් ඒක මේ දානෙහි නොඇලීමෙහි පරිත්‍යාග සීලෙත්තේහි ඉහළම අංගයක් විදියට දක්වනවා. මෙතනින් ආරම්භ වන මේ ධර්ම මාර්ගය ඊළඟට අභ්‍යාපාදෝ ධම්මපදං කියපු විදියට ව්‍යාපාද නොකිරීම මෛත්‍රී වැඩීම දක්වනවා. මානසික සුවේසානය සඳහා දේශනා කළා වූ මේ උතුම් ධහම තුල විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි කිසියම් ශාන්ත පදයක් කැමතිනම් ඒ අය විසින් සිළු සත්වෝ සුවපත්ත්වා කියන මෙත්සිත වඩන්න කියන කාරණය. තමා ඉන්න ස්ථානය පටන් මුළු ලෝකයේ පුරා සිටින සත්වයන් සුවපත්ත්වා කියන හැඟීම වඩනවා නම් එය හුදෙක් මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි මෙත්තා සාගත කාය කම්ම මෙත්තා සාගත වචී කම දක්වාම අපට මේ දිනු කරන්න පුළුවන් නම් ඒ හිතේ ශාන්ත භාවය ක්‍රමෙන් දිනු වෙනවා. ඊළඟට සම්මා සතිය හිත එක අරමුණක තියාගෙන කුසලයේ වඩ වඩා දියුණු කරලීම. එෙහිදී දස අනුස්සති, බුද්ධ අනුස්සති ආදී කමඨාන් රැසක් ධර්මය තුල සඳහන් කරනවා. යතර විශේෂයෙන් බුද්ධ අනුස්සති, ධම්ම අනුස්සති, සංඝ අනුස්සති, සීල අනුස්සති, ඡාග අනුස්සති, දේවතා අනුස්සති කියන මෙන්න මේ අනුස්සති ටික අප මුලින් භාවිත කරනවා කුසල සිතවිලි දියුණු කිරීම වශයෙන්. වර්තමානයේ තුල හිත තියාගෙන නැවත නැවතත් අපි මේ කුසල සිතක් සමග වාසය කරනවා අපේ සතිය දිනු වෙනවා. මේ තවත් දිනු කිරීම වශයෙන් අප සතර සතිපට්ඨානය තුලට නැඹුරු වෙනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතරේ සිත තියාගෙන අපේ කයට වෙන ස්වභාවය ගැන මුලින් අවබෝධ කරගන්නවා. ඊළඟ සිත ගැන බලනවා. ඒ වගේම වේදනා ගැන සතිමත්ව ඉන්නවා. සිතවිලි ගැන, ධර්මාලම්බන ගැන, නැත්තම් ධර්මයන් පිළිබඳව සතිමත් වෙනවා. මෙන්න මේ සතියේ කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ සිතවිල්ල වඩ වඩාත්ම වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඒ සිතවිල්ල තුළම හිත සමාධිමත් වෙනවා. බුද්ධ අනුස්සති, ධම්ම අනුස්සති ආදී අරමුණක් පිළිබඳව හෝ නැත්තම් කායගත සතියෙහි ආනාපාන සතිය වැනි කමඨහනක් ඔස්සේ දිගින් දිගටම සිත භාවිත කරනවා නම් අන්න එහි ප්‍රතිඵල විදියට හිත සමාධිමත් වෙනවා. හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුර වෙලා විතක්ක විචාරාදී ධානාංග හිතේ පිහිටනවා. අන්නේ සමග ලොකු ප්‍රීතියක් සුවයක් ලැබෙනවා. අන්නේ සමාධිමත් වෙච්ච සිතෙන් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතෙන් ලෝක යථාර්ථය අනිත්‍යතාවය මෙනෙහි කරනවා. මේ ධර්ම මාර්ගයේ ආරම්භ කරේ සම්මාදිට්ඨියෙන් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව ඥාණයෙන්. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් නිරෝධවන රූපාදී ස්කන්ධ පංචකය හෝ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඒ ප්‍රතිඵල විදියට බාහිර රූපේ නිදහස් වනටත් අභ්‍යන්තර නාමයන්තේ නිදහස් වනටත් මේ උතුම් ධර්ම මාර්ගය අපට උපකාරයක් වෙනවා. සංගීති සූත්‍රයෙන් දැක්වෙන පරිත්‍යාග සීලීත්වය නැත්තං ඉන්ද්‍රිය සංවරය, ඒ වගේම මෛත්‍රී වැඩීම, සතිමත් බව, සමාධිය කියන මේ කරුණු හතර හැකිතාක දුරට අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරමින් මේ උතුම් සද්ධර්මයෙන් අප උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරමු. ජාති ජරා මරණ ආදී සියලු දුක්වලින් නිදහස් වීම නම් වූ මේ ඒකායන මාවතට වහ වහාම පිවිසිලා මේ ලබාගත් ආ වූ දුර්ලභ මනුස්ස ජීවිතෙන් උපරිම ඵලයක් නෙලාගෙන ඊට අප උපරිම වටිනාකමක් ලබා දිය යුතුයි. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට මේ උතුම් දේශනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුරුවන් සරණයි.